බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරන මොහොත භාවනා කිරීමේදී සලකන්නේ අපේ හිතේ තියෙන දුක් දොන්නස් දුරු වෙලා හිත පිරිසිදු වෙන හිතේ සමාධිය එකඟ බව දිනු වෙන කමඨහනක් විදියටයි සම්බුද්ධ පූජාව දක්වන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකයේ පහළ වෙච්ච මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් ඉහළටම තමන්ගේ සිත දිනු කරපු උත්තමයන් වහන්සේ. උන්වහන්සේ ගැන සිහිවන මොහොතක් පාසා අපේ හිතේ ලොකු සතුටක් ප්‍රසාදයක් ඇති වෙනවා. උන්වහන්සේ තුල පැවති ආ වූ අප්‍රමාණ ගුණ සමුදාය ඒ වගේම ලෝකෙ වෙනුවෙන් කළා වූ ඉමහත් කැපවීම සාරා සංඝේ කල්පලක්ෂය ඇස් ඉස් මස්ලිය දන් දීලා සුවිශාල කැපවීමක් කළා. මේ උතුම් දහමක් ලෝකෙට අනාවරණය කළා. මහත් සාගරයේ නැමැති මේ සතරෙහි උන්වහන්සේ කිමිදෙලා ඒ සංසාර සාගරයේ පතුලේ තියෙන මහර්ග වස්තුන් බඳු සත්‍යස් බෝධිපාලසික ධර්මයන් මොහොතෙන් ගොඩට අරගෙන ලෝකයාට ඉදිරිපත් කරපු දෙවියන් මිනිසුන් සහිත ලෝකයාට නිවන සැනසෙන ධමයක් අනාවරණය කරලා අපට උරුම කළ දීපු ඒ උත්තම මනුෂ්‍ය රත්නේ වෙනුවෙනුයි ඔබේ දැතින් මේ පූජාව සිදු කරන්නේ කියන හැඟීම ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ කොයිතරම් කැපවීමක් අපවෙනින් කරාද කියන එක ධර්මයේ සඳහන් වෙනවා. සෝසාගරේ ජල දිගම් රුධිරම් අදාසේ බොහොමින් පරාජී පරං සමදාසි දානම් මේ රූපමාන මලිකාංච සමෝලි සේසං කේතාරකාදික කරං නයනං අදාසේ. මහසාගරේ ජලයට වඩා උන්වහන්සේ සම්බුද්ධත්වයේ සඳහා සිය සිරුරෙහි ලේ දන් දීලා තියෙනවා. ඒ වගේම මහ පොළොවේහි පස්සලට වඩා සිය මස් දන් දීලා තියෙනවා පාරමිතා විදියට. ඒ වගේම මහා මේරු පර්වතයට වඩා ඔටුනු පලන් කිස් දන් දීලා තියෙනවා. අහසේ තාරකා වලට වඩා නෙත් දන් දීලා තියෙනවා. ඉතින් මේ සියලුම කැපවීම සිදුකලේ පින්තුනි මතු ලෝකයේ පහළ වෙන අප වෙනුවෙන් අන්නේ උත්තමයන් වහන්සේට එකඟකින් උන්වහන්සේගේ ගුණ සමුදාය සිහිපත් කරන මේ වගේ පූජාවන් අපි සිදු කිරීම අතිශයින් වැදගත්. ඒක අපේ හිතේ ශ්‍රද්ධාව දිනු වෙන්න, කුසලිය දිනු වෙන්න, මානසික සැනසීම දිනු වෙන්න අතිශයින් වැදගත් වෙනවා. ඒ වගේම පින තින අනිත් අතින් උන්වහන්සේ දේශනා කළ ධර්මය මොකද්ද කියන එකත් අපි තේරුම් ගන්නට ඕන. ඒක තමයි උන්වහන්සේට කරන සැබෑ ගෞරවය. ඉතින් ඒ සඳහා මේ ශ්‍රද්ධාව අපිට බිහිම වැදගත් වෙනවා. ප්‍රථමයෙන් අපි මේ සෝදානම් කරපු සියලුම පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරමු. Venerable members of the Mahasangha, friends in the Dhamma. Now we are going to offer these items to the Supreme Buddha, contemplating on his noble qualities. The Buddha was the person who developed his mind to the maximum level with great compassion and wisdom. Now we are going to offer these items to his noble qualities. Whenever we think about the Buddha's qualities, at the moment we contemplate on his noble qualities, and also that is a meditation technique, Buddha Anusati Bhavana. It helps us to develop our mind. It helps us to purify our mind. At the same time, we are able to concentrate our mind with the qualities of the Buddha. With that intention, let's recite the gatha to offer these items to the Supreme Buddha's noble qualities. Sadhu, sadhu, sadhu. Sansar sarog vinitani sang sannit satam sucisaradhi sang sandhirakam sunn tanupala sang sanglapadesing paname සං සංසාමිගං කේවල මොහනසං සන්නාහ කම්මාර රණේ විසේසං සංසේවිකං දාසි මුදාරහසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සිං හතබෝරපාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගං පනමේ රසසං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිසදම් සද්ධා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සග්ගාතෝ පන්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතං විඤ්ඤෝහිති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජෝපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමිච්චිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංචලා ඒ වන්දාමි චේතියං සම්බං සම්බකානේ සුපදෙක්ඛිතං සාරේක ධාතු මහා බෝධිං පුණ්ඩරූපං සකලං සදා ඝනසාරං පදින්තේන දීපේන සමන තෙලෝකදීපං සම්බුද්ධං පූජයාමි සමෝනුදං ගන්ධ සම්භාර යුන්තේන දූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයං තං පූජා භාජන වන්නගන්ධගුණෝපේතං ඒතං කුසුම පෝජයාමි මුනින්දං සිරිපාද පෝජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මොක්ඛං පුම්පං මිලායාති යතං කායෝ තතායාති විනාශං අදේවාසේතුනෝ බන්තේ පානියම් පරිකම්පිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතුම් අදේවාසේතුනෝ බන්තේ ගිලාන පංචයංගිමං අනුකම්පන්නුපාදාය පතිගන්හාතුම් අදේවාසේතුනෝ බන්තේ බේසංජං පරිකම්පිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමේනා පුඤ්ඤකම්මේන මාමේ බාලං සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදු සාදු සාදු පින්නතුනේ සම්බුද්ධ පූජා ප්‍රාර්ථන මේ අවස්ථාවේදී එහි කුසලයේ ආනිසංශ තවදුරටත් දියුණු කර ගැනීම සඳහා අපටික වේලාවක් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරමින් බුද්ධ අනුස්සති භාවනා වඩමු. අප සරණ ගියේ අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී නික්ලේශී බුදුගුණ එකිනෙක සිහිපත් කරලා ඒ ඔස්සේ අපේ සිත අපේ සමාධිමත් කරගනිමු. බුදුගුණ සිහිපත් කරන මොහොත අපේ ජීවිතයට ලොකු සැනසීමක් ආලෝකයක් ආශිර්වාදයක් වෙනවා. Friends in the Dhamma, at this moment we are going to contemplate on the qualities of the Blessed One. Whenever we think about the Buddha's noble qualities, at the moment we are able to overcome negative thoughts from our mind, we can purify our mind and also we can concentrate our mind. Concentration is one of the main qualities that helps us to purify our mind.

භගවතු අනුන්තර පුරිස ධම්ම සාරති බුද්ද ගුණ තේජේන සම්වේ සන්තා භවන්තු සුකේතන්තා By the power of the purity of the Supreme Buddha, Anuttara Purisa Dhamma Sarathi, incomparable trainer of persons to be tamed. May all beings in the world be well, happy and peaceful. භගවතු සන්තා දේව මනුස්සානම් බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුකේතන්තං By the power of the quality of the Supreme Buddha, Saddha Deva Manussanam, Supreme Teacher of deities and men, may all beings be well, happy and peaceful. Bhagavato බුද්ද බුද්ද ගුණ තේජේන සම්වේ සන්තා භවන්තු සුකේතන්තා By the power of the quality of the Supreme Buddha, Buddha, enlightened, May all beings in the world be well, happy and peaceful. Bhagavato Bhagava Buddha Guna Tejena Sambe සන්තාම් භවන්තු සුකේතන්තා By the power of the quality of the Supreme Buddha, Bhagava, exalted, may all beings in the world be well, happy and peaceful. භගවතු අනන්ත බුද්ද ගුණ තේජේන සම්වේ සන්තා භවන්තු සුකේතන්තා By the power of the all the qualities of the blessed one May all beings in the world be well, happy and peaceful. May they attain the final bliss of liberation. Netasana sille budu himiruve දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීම ධම්මයෙන් භව සැනසෙල්ල හිමිගත් මග ගැනීමය සාදු සාදු සාදු. සදහවත් පින්තුනි, ඔබේ දෑතින් සෝදානම් කරපු මේ බන් පහන් ආදිය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරපු අවස්ථාව, සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාර සංඛ්‍ය කල්පලක්ෂයක් බඳු අතිශය දීර්ඝ කාලයක් දාන ආදී පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරලා සුවිශේෂී කැපවීමක් කරලා දුකෙන් නිදහස් වන මාවතක් අනාවරණය කළා. අන්නේ අවබෝධ කරගත්තු දහමයි උන්වහන්සේ අපට දේශනා කළේ. අවුරුදු 45ක් ගම් දනවුස්සරා හැසිරෙමින් දවසට පැය දෙකක් වැනි කාලයක් විවේකගෙන සමස්ත ජීවිතයම ලෝක වෙනුවෙන් කැප කරපු, දෙපයට මිරිබඩ සංගලක් නොමැතිව මේ මිහිමත වැඩම කරමින් අප වෙනුවෙන් සුවිශේෂී පරිත්‍යාගයක් කරලා උන්වහන්සේ මේ දහම ලෝකෙට දේශනා කළා. අපි සැබවින්ම බුදුරජාණන් වහන්සේට ගරු කරනවා නම් උන්වහන්සේගේ සදහම් පණිවිඩය අපි ඊටාම නිවැරදිව තේරුම් ගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, ඒ දහම් පණිවිඩයේ හැකිතාක් දුරට අපේ ජීවිතවලින් ක්‍රියාත්මක කරන්න ඕන. උන්වහන්සේ කිසිසේත්ම අපෙන් මෙවැනි පුදු පූජා බලාපොරොත්තුුනේ නෑ. උන්වහන්සේ බලාපොරොත්තුනේ උන්වහන්සේගේ පණිවිඩය තේරුම් අරගෙන ඒක පිළිපැදීම දකින්නටයි. භාගතුන් වහන්සේගේ ජීවිතය අවසාන මොහොතෙහි බොහෝ ස්වාමින් වහන්සේලා සංවේගයට පත් වුණා. මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා ධර්ම සංවේගයට පත් වුණා. පෘථග්ජන අය දුකට සන්තාපයට පත් වුණා. මේ අවස්ථාවේදී එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ධම්මාරාම කියන හාමුදුරු කෙනෙක් කල්පනා කළා, මම කොහොම හරි බුදුරජාණන් වහන්සේ ජීවමාන අවස්ථාවේදීම මේ ධර්ම අවබෝධ කරන්න ඕන කියලා උන්වහන්සේ පැත්තකට ගිහිල්ලා අප්‍රමාදීව භාවනා කරලා බුදුරජාණන් වහන්සේ පිරුවන් පාන කලින් දුකෙන් නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, මහණෙනි, මට සැබවින්ම ගරු කරන, මට සැබවින්ම කෘතඥතාවය දක්වන භික්ෂුව මේ ධම්මාරම භික්ෂුව කියලා. මෙතනින් ලොකු පණිවිඩයක් අපට කියපානවා. උන්වහන්සේ සැබවින්ම අපි බලාපොරොත්තුනේ මේ ධම්මගේ ඉදිරියට යන්නටයි. ප්‍රථම වතාවට ලෝකෙට ධර්ම දේශනා කිරීම ආරම්භ කළා පස්සග මහණුන්ට. එදා බරණැස ඉසිපතනාරාමයේදී බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. පළවෙනි වතාවට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝතාපන්න වුණා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් සඳහන් කළා. අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ, අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ. කොණ්ඩඤ්ඤ අවබෝධ කරගත්තේ මේක. කොණ්ඩඤ්ඤ අවබෝධ කරගත්තා කියලා උදාන වාක්‍යයක් ප්‍රකාශ කළා. පින්තුනි, අතිශය දීර්ඝ කාලයක් කරපු මහත් වූ පරිශ්‍රමයක ප්‍රථම රිසල්ට් එක ගත්ත අවස්ථාව. මුල්ම ප්‍රතිඵලය බුදුරජාණන් වහන්සේ සියසින් දැක් අවස්ථාව. කොයිතරම් සතුටක් ඇති වෙන්නේ. ඔබේ දරුවෙක් ඉගෙන කියාගෙන උපාධියක් ගන්නකොට ඔබට කොයිතරම් සතුටක්ද? අන්න ඒ වගේ සතුටක් නෙවෙයි, ඊට වඩා සිය දහස් ගුණයක සතුටක් එදා බුදුහාඳුරු මේ වචන ටිකෙන් ප්‍රකාශ කළා. අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ, අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ කියලා. එදා බාහ්‍ය ධාර්මීය බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා කියලා දැනගත්තට පස්සේ බුද්ධ කියන වචනේ අහපු මොහොතේම ඉතාම දුර ප්‍රදේශයක ඉඳගෙන රාත්‍රී කාලයක් ගෙවාගෙන උන්වහන්සේ හමු වෙනට ආවා. ඇවිල්ලා උන්වහන්සේ මුණ ගැහුණේ මහමගදී පාරේදී. බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී පිණ්ඩපාතේ වැඩම කරමින් හිටියේ. බාහ්‍යදී සඳහන් කරනවා, ස්වාමීන් වහන්සේ ඉක්මනට ධර්ම දේශනා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බාහ්‍ය මේ බණ කියන වෙලාවක් නෙවෙයි, මේ පිණ්ඩපාතේ ආපු වෙලාව. දෙවෙනි වතාවටත් බාහ්‍ය කියන ස්වාමීන් වහන්සේ මට ධර්ම දේශනා කරන්න කියලා. දෙවෙනි වතාවත් බාහිය කියනවා. භාගතුන් වහන්සේ සඳහන් කරන බාහිය මේ බණ කියන වෙලාවක් නෙවෙයි. මේ පින්ඩපාත හපු වෙලාව. තුන්වෙනි වතාවට සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ කියන්න එපා. මට ඉක්මනට ධර්ම දේශනා කරන්න කියලා. තුන්වෙනි වතාවට කියවට පස්සේ භාගතුන් වහන්සේ බාහිය දාරුකීයට මුළු සද්ධර්මෙහි ඉතාම සුපිරිම ඵලය එසෙන්ස් එක සාරය දේශනා කළා. ඒවං හිතේ බාහ්‍ය සික්ඛිතබ්බං දිත්තේ දිට්ඨමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති. බාහ්‍ය යමක් දැක්කනම් දැකීම මාත්‍රේ විතරයි. ඇහුවනම් අහපු මාත්‍රේ විතරයි. යමක් දැනගත්තනම් දැනගත්තු මාත්‍රේ විතරයි. මෙන්න මේකෙන් විදර්ශනා කරන්න, මෙන්න මේ අනුව හැසිරෙන්න, මෙන්න මේ අනුව හික්මෙන්න කියලා සඳහන් කළා. බාහ්‍ය කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඔව් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයේදී ප්‍රඥාව ඉහළටම දිනු කරන්න ආපු උත්තමයෙක්. ඒ වෙලාවෙම බාහ්‍ය ධර්ම අවබෝධ කළා. භාගතුන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි මේ බාහ්‍ය මාව ධර්මයෙන් වෙහෙසටපත් කරේ නැහැ කියලා. මාව ධර්මාධිකරණයෙන් වෙහෙසටපත් කරේ නැහැ බාහ්‍ය කියලා. මේ සම්බුද්ධ ශාසනයෙහි ඉතාම ඉක්මනින් රහත් වෙච්ච කෙනා තමයි බාහ්‍ය ධර්පීය කියලා කියන්නේ. ඔබත් කැමති ඔබ හුඟක් උගත් කියලා කියනවට නේද? ඔබ හුඟක් දක්ෂයි කියලා කියනට ඇතැම් විට ඔබ ආසයි. ඔබ බොහොම ඩීසන්ට් කෙනෙක්. ඔබේ IQ එක වැඩි. ඔබ ස්මාර්ට් කෙනෙක්. ඔබ ගිෆ්ටඩ් කෙනෙක් කියලා කියනවනම් ඔබ කැමති නේද? අන්න එවැනි අය අතරේ මේ සම්බුද්ධ ශාසනයේ සුවිශේෂම කෙනා තමයි බාහ්‍ය ධර්පීය කියලා කියන්නේ. ඔය තාම ඉක්මනින් ධර්ම අවබෝධය කළා. භාගතුන් වහන්සේ නිතරම මේ ධර්ම අවබෝධය කරන අය ඇගීමට ලක් කළා කියනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඊටාම කෙටියෙන් කියනවා නම් තනි වාක්‍යයකින් කියන්න පුළුවන් සජීත පරියෝධපන. All the doctrines that the Blessed One explained for 45 years can be summarized into one sentence. සජීත පරියෝධපන. Purifying one's mind. Why do we need to purify our mind? The Buddha says very clearly, Mano pubbangama dhamma, mano setta manomaya. Mind is the forerunner. Mind is chief. Mind made dade. If someone does something with an impure mind, physically, verbally or mentally, he will receive negative results. Evil results. If a person does something with a pure mind, he will receive fruitful results. In this situation, we should understand why do we need to purify our mind. Whenever our mind is impure, with negative thoughts, craving, anger and delusion, at the moment we have no real happiness. We are suffering. Whenever we have purified our mind from negative thoughts, craving, anger and delusion, at the moment we are happy. The results are pleasant. The results are fruitful. That is why we purify our mind. When we listen to Dhamma, we understand the path how we purify our mind. Pinnutuni, api dannama dharmaya tulin kohomada hita pirisudu karaganne kiyala. Ekathakin dana sila bhavana kiyana trivida punya kriya kirima. දන් දෙනකොට අපේ හිත හොඟා පිරිසිදු වෙනවා. සිල් රකින්නකොට ඊටත් වඩා හිත පිරිසිදු වෙනවා. භාවනා කරනකොට, මෛත්‍රී භාවනා කරනකොට ඊටත් වඩා තමන් හිත ලස්සන වෙනවා. හිත ලස්සන වෙනකොට හිත පිරිසිදුයි, හිතේ සතුට වැඩි වෙනවා. මේක තමයි ධර්ම අවබෝධයෙන් ලැබෙන එක්තරා පැත්තක්. අනිත් පැත්ත තමයි දුකෙන් හට ගැනීම හා නිරෝධය. ඔබ ජීවිතයේ සැප ලබන පැත්ත දෙන්නේ ඔබ ජීවිතයේ දුක් විඳින පැත්තට දැනන්නේ කියලා ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. කොහොමද බලා ගන්න? ඔබ ජීවිතයේ ප්‍රමුඛත්වයේ දියලා තියෙන්නේ ඔබේ දැනට සතුට තීරණය වෙලා තියෙන්නේ බාහිර දේවල් නම් දරුවන්, දේපළ, ඉලකඩම්, වැඩිහිටියන් තම ඔබේ රූප සම්පත්තිය ගැන නම් ඔබ දැනට වැඩිපුරම විශ්වාස කරගෙන ඉන්නේ. අකමැත්තෙන් උනා කියන්න වෙනවා. අපේ ජීවිත කෙලවර වන්නේ දුකින්, සංතාපයෙන්, වේදනාවෙන්. ඇයි ඒකට හේතුව? මේ බාහිර පේන දේවල් දිනපතාම වෙනස් වෙමින් තියෙනවා. දිනවටපත් වෙමින් තියෙනවා, මහලු වෙමින් තියෙනවා, ළඩ වෙමින් තියෙනවා. ඒ දේවල් අපි කවදා හරි අත්හරිනවා. ඒ අත්හරින දවසට අනිවාර්යෙන් දුකටපත් වෙනවා. ඒ වගේම ඔබ සැපතට යන කෙනෙක්ද, ඔබ දිනෙන් දින සතුට වර්ධනය කරන කෙනෙක්ද කියලා බලාගන්න ඉක්මනටම ලේසි. කොහොමද බලාගන්නේ? ඔබ ජීවිතයේ ඉහළම විශ්වාසය, කන්ෆිඩන්ස් එක තියාගෙන ඉන්නේ ඔබේ හිත දිනු කිරීම මත නම්, ඔබේ මනස පැත්තේ නම් ඔබ සතුට තියාගෙන ඉන්නේ. මෙන්න මේක තමයි මෙසමන්ට් එක. හැබැයි එකින් කියන්නේ ඔබ දරුවන්ට සලකන්න එපා, ගේ දොර අරගන්න එපා, ඔබේ රූපය ලස්සන තියාගන්න එපා කියන එක නෙමෙයි මේක කියන්නේ. ඒ දේ හැම කරගන්න. හැබැයි ඒ සියලුම දාට වඩා ඉහළම තැනක ඔබේ හිත ගැන විශ්වාසය තියාගන්නට ඕන. මෙන්න මෙතෙන්ද පින්නතුනි, අපේ ඇසට රූපයක් පේනකොට ඒ පේන රූපයේ බාහිර මේ මොහොතේ තියෙන රූපයයි මට පේන්නේ කියලා හිතුවොත් අපි අවිද්‍යාවෙන් ඉන්නේ. බාහිර රූපය අපේ ඇහැට කණ්ඩායම් වෙනවා. හැබැයි අපි තේරුම් ගන්නේ චක්කු විඥානේ නෙවෙයි. බාහිර ශබ්ද අපේ කනට පතිත වෙනවා. අපි ඒක තේරුම් ගන්නේ සෝත විඥානේ නෙවෙයි. නාසයට ගඳ සුවඳ එනවා. දිවට රස දැනෙනවා. කයට පහස දැනෙනවා. හැබැයි අපි ඒක තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ මනෝ විඥානේ. මනෝ විඥානයෙන් තේරුම් ගන්නකොට ලක්ෂණය තමයි අර මුල් පංච විඥානය නිරුද්ධ වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා න පංචේ විඥානේ එක්කින්ච ධම්මං පටිවිදානාදී අඤ්ඤතර අභිනිපාතමත්තං. We are unable to recognize something through higher consciousnesses. We understand, we recognize everything through our mind consciousness. This is the reality. When we recognize something through our mind consciousness, the five consciousnesses have ceased. We recognize everything through our mind consciousness. Pinnutuni, mege tamai dharmi tama ketiyen gannakota vistare. Menna meke eda buduhandurain kale desana gannakota nuwana timichchaya parimita puragena apu aya adde ekathu palla buduhandurange paamula wenda wetuna. අභික්ඛන්තං බොහෝගෝතම අභික්ඛන්තං බොහෝගෝතම සේයකාපි බොහෝගෝතම මේ ආදි වශයෙන් කියලා බුදුරජාන් වහන්සේ එක්සලන්ට් එක්සලන්ට් මට තේරුණා. මේ අපි ඇහැට දකින රූපය, මේ මොහොතේ ඔබ රූපයක් දකිමින් ශබ්දයක් අහමින් ඉන්නව නම් ඒ ඔබ අත්විඳින්නේ මේ මොහොතේම දකින රූපය නෙවෙයි, ඊට සල්ප මොහොතකට කලින් නිරුද්ධ වෙච්ච රූපේ. ඉතාම සරල උදාහරණයක් කියන්නම්. ඔබ කෑම කනකොට කෑම පිඟානේ තියාගෙන බත් එකක් කනවා. කනකොට ඔබේ දිවට රස දැනෙනවා එකේ. දිවට රස දැනෙනකොට ඔබ හිතන්නේ මේ දිවට රසෙන් රස දැනෙන්නේ කොයි කෑම කියලාද? පිඟානේ තියෙන කෑම ටිකේ කියලා තමයි හිතෙන්නේ නේද? ඇත්තටම මේ මොහොතේ ඔබට රසය දැනෙන්නේ පිඟානේ තියෙන කෑමද? මේ මොහොතේ ඔබේ දිවට රස දැනෙන පිඟානේ තියෙන කෑමද? පිඟානේ ලස්සන බලාගෙන අපි කියන අනේ හරිම රස කෑම, කවුද දන්නේ මේක හදලා තියෙන කී කනෝනේ. බලාගෙන ඉන්න පිඟානේ දියා හැබැයි රස දැනෙන කොයි කෑමද? දිවේ තියෙන කෑම ටික. ඒ දිවේ තියෙන කෑම ටික අර පිඟානේ තියෙන කෑම වගේ ලස්සනද? අනේ මේ රස කෑම ටික බොහොම ලස්සනද කියලා කටෙන් එකට ගත්තොත් කොහොමද? අර පිඟානේ තියෙන කෑම වගේ ලස්සනද? දිනුතුන ඔබට කවදාවත් හිතිලා තියේද මේ රස දැනෙන දිවේ කැලත් එක මිශ්‍ර වෙලා තියෙන ආහාරය කියලා? නිකමඩවත් හිතිලා තියෙන ජීවිතේ හැමදාම හිතුවේ මේ කෑම කන්නේ පිඟානේ තියෙන කෑම ටික නෙමෙයි කියලා නේ. නමුත් අපි හිතාගෙනවත් හුඟාක් උපාධිය අරගෙන තියෙන හුඟාක් බුද්ධිමත් තරඟ වලින් ඉහෙලිම පාස්සල අපි ඉන්නේ කියලා හිතාගෙන ඉන්නේ නේ. මේ සරල දේවත් දිනුතුන අපට හිතිලා තියේද? මෙන්න මේ යථාර්ථය තමයි බුදුරජාණන් වහන්සේ කියන ලෝකෙට අනාවරණය කරන්නේ. මෙන්න මේකට තමයි දේශනා කළේ පුබ්බේ අනුනුසුතියසු ධම්මේසු කියලා. මට පෙර නොයසු විරු ධම්මසක් පහළුණා කියලා. වෙන කිසිම කෙනෙක්ගෙන් අසා නොගත්තු තමන් වහන්සේ විසින්ම එදා බොරමැඩදී පසක් කරගත් යථාර්ථය මේක. එතකොට යම් වෙලාවක අපි ඇසට දකින්න රූපය මට මේ පේන්නේ බාහිර මේ මොහොතේ පේන රූපය කියලා අපි හිතුවොත් අපි එන්නේ පටිසම්පාද චක්‍රේ. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං කියලා වරනේ කොහෙන්ද? ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේ. ආයේ මෙහා කිසිම තැනක ස්ටොක් සයින් එකක් නැහැ. අවිද්‍යා සහගතෝ බාහිර රූපේ සද්දේ බැලුවොත් ඇහුවතින් අවිද්‍යාවෙන් නැගින්නේ පරිසම්බල චක්‍රය අවසානේ යන කම ගිහිල්ලා ඒ බාහිර රූපේ වෙනස් වෙනකොට අපි දුක් විඳිනවා. එහෙනම් ඒ ගමන් මග අනිත් පැත්තට හරවන්නේ කොහොමද? අවිද්‍යායත්‍රේව අසේසි විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ පරිසම්බල සතලේ අනිත් පැත්තට හරවන ක්‍රමය. මේ වෙලාවේ ඇසට රූපය දකිනකොට මේ දකින්නේ නිරුද්ධ වෙච්ච රූපය මගේ හිතින් කියලා දකින එක. නැත්නම් සරල උදාහරණයක් කියනවා නම් Taman කණ්ණාඩි ළඟට යනකොට කණ්ණාඩියේ පේන රූපය පේන්නේ Tamanගේ රූපය කියලා දකින එක. අපි මේ ඇහැට පේන රූපයත් මේ Tamanගේම මානසික රිෆ්ලෙක්ෂන් එකමයි. මෙන්න මේක දැක්කොතින් පින්නොතුනි එතෙන් පටන්ම දුක නිදහස් වෙන වැඩේ තමන් ක්‍රියාත්මක වෙනවා. ඒ මොකද වැඩේ පිළිවෙල. මේ දැක්මට කියනවා සම්මාදිට්ඨිය කියලා. සම්මාදිට්ඨියෙන් පටන් ගත්තොත් කොහෙද යන්නේ අපි? සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත මෙන්න අරසංග මාර්ගය. ඔබ ධර්මයේ ශ්‍රවණය කළාද කියලා ඔබටම ඔබෙන්ම විමසන්න පුළුවන්. ඔබ බුදුහාඳුරට වන්දනාමානාදිය කරනවා, පුද පූජා කරනවා. ඒක හරියට වේද මහත්තයෙකුගේ ගුණ කියන වගේ වැඩක්. හොඳ දක්ෂ වේද මහත්තයෙක් කියනවා, අනේ වේද මහත්තය හරිය හොඳයි, හරියම ලස්සනයි, හරියම මහන්සියල උපාධිය ගත්තේ, හරියම හොඳයි බෙහෙත් ටික කියලා ඉන්නවා අපි. අපේ ලෙඩේ සනීප වෙනවද? අපි වේද මහත්තයගේ බෙහෙත පරිභෝජනය කරන්නේ නැහැ. බෙහෙත බොන්නේ නැහැ. අපි උදේ හවස කියාගෙන වේද මහත්තයගේ නමක් දාලා හරි හොඳ වේද මහත්තයෙක් කියලා කවි ලියනවා, ගීත ලියනවා, සංගීතය දාලා කියනවා. අපි හැමදාම රෝගී වෙන්නේ. පින්නොතුනි අන්නේ වගේ තමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නියම ප්‍රතිකාරය තමයි බෙහෙත තමයි අරසිග මාර්ගය. ඒකෙත් වටිනාම කල්පය තමයි සම්මාසතිය, right mindfulness. Being aware of the present moment, the contemplation of our body, feeling, consciousness and mind objects. මේ හතර ගැන සතිමත් වෙමින්. කයෙහි කයන්ම බලෙන් වාසය කිරීම. මේ කය හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයෙන් ඉඳියා කියලා දකින එක. වේදනාව ස්පර්ශ නිසා හටගත්ත ස්පර්ශ නිරෝධයෙන් නිරෝධයෙන් කියලා දකින එක. විඥානය නාම රූප නිසා හටගත්ත නාම රූප නිරෝධයෙන් නිරෝධයෙන් කියලා දකින එක. ධම්මානුපස්සන සිතිවිලි ස්පර්ශ නිසා හටගත්ත ස්පර්ශ නිරෝධයෙන් නිරෝධයෙන් කියන කාරණය. පින්නොතිනි වර්තමානයේ තුල හිත තියාගන්නවත් එකම හරියට අපේ හිතට කණ්ණාඩියක් ඇඳුවා වගේ. තමන්ගේ හිතේ මේ මොහොතේ තත්ත්වය ලස්සනට තමන්ටම පේනවා. සරාගං වාචිත්තං සරාගං චිත්තංති පදං පජානාති. වීතරාගං වාචිත්තං වීතරාගං චිත්තංති පජානාති. සදෝසං වාචිත්තං සදෝසං චිත්තංති පජානාති. වීත දෝසං වාචිත්තං වීත දෝසං චිත්තංති පජානාති. එන්නතනි බාහිර කිසිම කෙනෙක්ගෙන් තමන්ට රෙකමෙන්ඩේෂන් අවශ්‍ය නැහැ. තමන් කවුද කියන එක තමන් දන්නවා. ධර්මයේ නැමැති සදහම් කැඩපත ද රිෆ්ලෙක්ෂන් ඔෆ් ධම්ම මේක ඔබ යටදී. මේ මොහොතේ තමන්ගේ හිතේ රාගයක්ද, ද්වේෂයක්ද, මොහයක්ද තියෙන්නේ? මේ මොහොතේ පරිත්‍යාග සීලයේ සිටවිල්ලක්ද, මෛත්‍රියක්ද, ප්‍රඥාවද තියෙන්නේ? අවසාන වශයෙන් පින්නතුනි තමන් ඉන්නේ ප්‍රඥාවෙන්ද, අවිද්‍යාවෙන්ද ඉන්නේ කියලා බලන්න. අවිද්‍යාවෙන් ඉන්නේ කියන්නේ මොකද්ද? හිතට යමක් හිතනකොට බාහිර රූපයක් එක්ක ගැට ගහලා නම් හිතන්නේ තමන් ඉන්නේ අවිද්‍යාවේ. තමන් ඉන්නේ ජරා මරණ ස්පර්ශ කළා. තමන්ගේ හිතට රූපයක් නිර්මාණය වෙන අවස්ථාවේදී තමන් නුවණින් දකිනවා නම් මේ දකින මේ හිතට මේ වෙන රූපේ නිරුද්ධ වෙච්ච එකක් මානෙක දකින්න මනෝවිඥාණය කියලා. ඒ මනෝවිඥාණයත් ඒ තැනම විපස්සනා කරනවා නම් අනිත්‍ය දුකනාත්ම වශයෙන් දෙන්නේ සම්පූර්ණම සංසාර චක්‍රය අනිත් පැතර හරවන අපි. මේක සම්පූර්ණ පදනම මයින්ඩ්ෆුල්නස් එක. අද ලෝකයේ ආධ්‍යාත්මික ලෝකයේ ප්‍රධානතම ටොපික් එක තමයි මයින්ඩ්ෆුල්නස් එක. දෙන්නේ මුළු ලෝකෙම අය මයින්ඩ්ෆුල්නස් එක හොයාගෙන යන කාලය. අන්න එතෙන්දී බුදුදහමට එන්නම් සිද්ධ වෙනවා. ඒක හුදෙක හුදෙක වර්තමානයේ වාසය කිරීම විතරක් නෙවෙයි, වර්තමානයේ මනසේ ස්වභාවය නෝනින් දැකීම. රූපේ බැලීම විතරක් නෙවෙයි, ඒ රූපේ නිර්මාණය වෙන හේතුව, අභ්‍යන්තර හේතු ටික මනෝවිඤ්ඤාණය නෝනින් දැකින එක. ඒ මනෝවිඤ්ඤාණය හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙනක් දැකින එක. තෙන්නුතුනි මෙන්න මේ දර්ශනයට එන්න නම් ඔහු සිල්වන්ත වෙන්නට ඕන, ඔහුට සම්මාදිටිය තියෙන්නට ඕන, ඔහුගේ සංකල්පනා යහපත් වෙන්නට ඕන, ඔහුගේ වචනේ යහපත් වෙන්නට ඕන, ඔහුගේ වැඩපළ යහපත් වෙන්න ඕන, රැකියාව ධාර්මික වෙන්න ඕන, උත්සාහයෙන් නිවැරදි වෙන්න ඕන, සතිය නිවැරදි වෙන්න ඕන, සමාධිය යහපත් වෙන්නට ඕන. සමාහිතෝ වික්ඛවේ වික්ඛෝ යථාභූතං පජානාති. When mind gains concentration, we reflect on impermanence. අනිච්ච දුක්ඛනාත්ම 3 characteristics. පින්නතුනි ආරසිංග මාර්ගයේ තමයි decent පිට වාසය කරන ක්‍රමය. ඔබ හරිම කැමතියි, හරිම ස්මාර්ට් කෙනෙක්, හරිම ඩීසන් කෙනෙක් කියලා නේ කියන්නේ. හොඳට තමන්ගේ ශරීරය හදාගෙන තියෙනවා නම් එක්සර්සයිස් කළා. හොඳට කොණ්ඩේ ලස්සනට පියරලා තියෙනවා නම් ලස්සනට ඇඳුම් අඳිනවා නම් අපි කියන හරි ඩීසන් කෙනෙක් කියලා, හරි ස්මාර්ට් කියලා නේ. පින්නතුනි මේකෙන් ස්මාර්ට් වෙන්නේ අපි. කවුරු හරි බැන්නොත් බනිනකොටම හිත කලකිරෙනවා නම්, රූපයක් දකින්නකොටම රාගය ඇති වෙනවා නම්, ඇතුලේ ගින්දර වගේ පිච්චෙනවා නම් අපි ස්මාර්ට් නෑ පින්නතුනි. ස්මාර්ට් කියලා කියන්නේ මොකද්ද? ස්මාර්ට් කියලා කියන්නේ ලෝභ සහිත ලෝකෙහි ලෝභ නොකර ඉන්න එක. ස්මාර්ට් කියලා කියන්නේ අනිත්‍යයට ද්වේෂ කරන ලෝකෙහි මෛත්‍රියෙන් වාසය කරන එක. ස්මාර්ට් කියලා කියන්නේ අනිත්‍යයට ඊර්ෂ්‍යා කරන ලෝකෙහි මුදිතා ගුණෙන් වාසය කරන එක. ස්මාර්ට් කියලා කියන්නේ පංචශීලය කඩ කරගන්න ලෝකෙහි පංචශීල ආරක්ෂා කිරීම. ස්මාර්ට් කියලා කියන්නේ අවිද්‍යාවෙන් බාහිර රූපය තුළ බැසගෙන ඉන්න ලෝකෙහි අභ්‍යන්තර නිරෝධය දකින්න කියලා. මෙන්න මේකේන පොට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං ඒ තම්මංගල මුත්තම. ලාබලාබාදී අටලෝ දහම අභියස අකම්පිත මනසක් ඇති කරගනි. මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත්තදීපා භික්ඛවි විරතත් සරණානානි සරණං. සිත පිළිසරණ කරගෙන වාසය කරන්න. ධම්මදීපා භික්ඛවි විරත ධම්ම සරණාන අනි සරණං. ධර්මයේ පිළිසරණ කරගෙන වාසය කරන්න. නාඤ්ඤ සරණා වෙන කිසිම දෙයක් අවසාන නිස්සාව ගෝල් එක කරගෙන ඉන්න එපා. හිතියොත් දුකෙන් තමයි කෙලවර වෙන්නේ. අනේ නිසා පින්නතුනි මේ අනර්ග වූ ධම්මෙහි මහාර්ග වස්තු තමයි සත්‍තිස් බෝධිපාලසික ධර්ම. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඍද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්බෝධිංග හරසිංහ මාර්ග. අපේ ජීවිත පින්නතුනි සරල ජීවිත නෙවෙයි. අපේ ජීවිත හුඟක් වටින ජීවිත. අන්නේ ජීවිතයේ සැබෑ වටිනාකම ලබා දෙන ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපි හිතන් ඉන්නවා අපේ ජීවිත හුඟක් වටිනවා කියලා නේද? මැරුණු ගමම මොකද වෙන්නේ? පෑය කිහිපයක් යන කලින් අපි ඔය ආවන මොචරියෙද? අඩු ගානේ ගෙදරවත් තියාගන්නේ අපි. අපි වටිනවද එහෙනම්? අපි දරුවන්ට මෙච්චර සැලකුවා, අපි කීයක හිතන් ඉන්නව නේ දරුවෝ හොඳට සලකයි කියලා නේ? මැරිලා තැම්මිට ඇඟේ හුස්ම යන කලින් අපි ඔය ගෙදරින් ඉවත් කරනවා. කැමති වුණත් අකමැති වුණත් යථාර්ථය මේක. අන්න එවැනි ලෝකයකට බුදුහාඳුර අපට ඉහිලම වටිනාකම ලබා දුන්නා. ගෙදරින් අයින් කරන්න නෙමෙයි අපේ ශරීරයේ අපේ හිසේ තියෙන කෙස් ටික ධාතු පරිඩු වල දාලා වඳින මට්ටමට බුදුහාඳුර ගෙනාවා. අපේ ඇඟේ තියෙන ඇට කෑල්ලක් දිවි ලෝකේ දෙවිවරු වරන් ගිහිල්ලා සෑයවල් හදලා ධාතු කරඬු වල තියලා වඳින මට්ටමට අපේ ජීවිත වටිනාකම ඉහිල තැනකට ඔසවා තිබ බුදුහාමුදුරුවෝ. ඒ මට්ටමට ගන්න බුදුහාමුදුරුවෝ කැපවීමක් කළා කියන දුන්නු. ඒක අමතක කරන්න එපා. අපි ඇත්තටම ලෝකේ කලගුණ සැලකනවා නම් අපි බොහෝ විට හිතන් ඉන්නේ අපේ අමත සාතර සැලකීම කියලානේ. ඒක හොඳ දෙයක්. හැබැයි අම්මා තාත්තා අපිට සැලකන ගත්තේ අපි මව කුසේ පිළිසින ගත්තට පස්සේ. නමුත් අපි මේ ජීවිතේ එන්න කල්ප ගානකට කලින් අපි වෙනුවෙන් මේ ලෝකේ යම්කිසි මනුෂ්‍ය රත්නයක් අපි වෙනුවෙන් කැපවීම කළා. ඒ බුදුරජාන් වහන්සේ. අන්නේ බුදුරජාන් වහන්සේට තමයි අපි සැබෑ ගෞරවය දක්වන්නට ඕන. ඒ විතරක් නෙවෙයි සදාම් පණිවිඩයේ වසර 2500ක් දිලිහිමින් රැකගෙන ආව මහා සංඝරත්නය. අපි උපදින කලින් ඉඳන් මේ වැඩි පිළිවෙල රැගෙන ආවා. බුද්ධ පරිනිර්වාණය මාස 3කට පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේලා 500 නමක් එකතු වෙලා මේ සද්ධර්මයේ කටපාඩමින් රැගෙන එනට සම්පූර්ණ මූලික පදනම දැම්මා. එතෙන් පටන් අවුරුදු 440ක් මේ ධර්ම කටපාඩමින් රැගෙන ඇවිල්ලා අලු විහාරයේදී ශ්‍රී ලංකාවේ අලු විහාරයේදී ග්‍රන්ථ ආරෝඪ කළා. ඒ ධර්ම පුස්කොළ පොත්වල පිනුතුනි දිගට රැගෙන එන කොච්චර කාලයක් ගත වෙන්නේ නැද්ද? කොච්චර මහන්සියක් ගත වෙන්නේ නැද්ද? එක පුස්කොළ පොතක් වැඩි වුණොත් අවුරුදු 100ක් තියෙයි. ඒක නැවතයි ලියනවා. එක පිටපතක් නෙවෙයි පිටපත 100 ගාණක් ලියනවා. අතින් ලියන්නේ තල්පත් හොයාගෙන ඇවිල්ලා. අද වගේ CD එක මුද්‍රිත පොතක නෙවෙයි තිබ්බේ. අපි ඉතින් ඉන්නේ අලු විහාරයේදී එකමාරයක් රචනා කරපු ත්‍රිපිටකයේ අවුරුදු 2500ක් තිබ්බේ කියලා නේ. එහෙම තියෙනවද පින්නතුනි? එහෙම නැහැ. අඩුම වශයෙන් අවුරුදු 100කටත් වරක් ඒවා ලියනව නැවත. එක පිටපතක් නෙවෙයි පිටපත් ගාණක් කියලා ලෝකේ හැම තැනටම යවනවා. එහෙම රැගෙන ආපු ධහමත් තමයි මේ අද අපේ අතර දීලා තියෙන පින්නතුනි. ඒ ධහමට අපි ගෞරව කරනවා කියලා කියන්නේ සාමින් වහන්සේලාට ගරු කිරීම විතරක් නෙවෙයි. සම්බුද්ධ පූජා කරැත්වීම විතරක් නෙවෙයි. මෙන්න මේ සදාම් පණිවිඩයේ ඉතාම නිවැරදිව තේරුම් අරගෙන විශේෂයෙන් ආරසිංහ මාර්ගය තුල සම්පූර්ණ අපේ ජීවිත පාත්වා ගන්නට ඕන. සම්මා සතිය තුල හැම පියවරක්ම තියන්නට ඕන. අපේ තමන්ගේ සිත කය ගැන සිහියෙන් ඉන්නවා නම් ඒ සිහියෙන් ඉදමින් ගමන් කරන හැම පියවරක් පාසම පින්නතුනි මේ මිහිමත තමන් වෙනුවෙන් නෙළුම් මල් මහනෙල් මල් නැගිලා ඔබගේ පාපියුම පිළිගන්න සූදානම් වෙන්නේ. අපි සම්මා සතිය නම් ඉන්නේ අපි සම්මා සතිමත්ව ඉඳගෙන තියෙන හැම පියවරකදීම හොඳට සිහියෙන් ඉන්න ඔබේ පාදයේ නෙළුමක් මත තියනවා කියලා හිතන්න. හැබැයි ඔබ සිහියෙන් නැති හැම වෙලාවකම ඒ නෙළුම් මල විය කියලා පරවෙලා මේ මහ පොළොව මත කිමිදලා යනවා. ඔබට ගල් බොරළු මත තමයි පාති යන වෙන්නේ. දුක්ඛම් කටළු මැද අනිත් අය බණිනේව ගහනේව විඳගෙන මේ සසර ගමන යන වෙනවා. අන්නේ ගමනින් අපව නිදහස් කරලා නෙළුමක් මත පද්මෝපකාර ජීවිතයකට අපි ඔසවා තැබෙන්නේ මේ උතුම් සද්ධර්මය තුළින්. අන්නේ සද්ධර්මය ජීවිතේ පිළිසරණක් කරගන්න, ජීවිතේ කැඩපතක් කරගන්න, ජීවිතේ සෙවණලක් කරගන්න, අඛණ්ඩව මේ ධහම තුළ ආරසිංහ මාර්ගය තුළ වාසය කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් කුසල චේතනාවල බලයෙන් ඔබ අප හැම දෙනාටම මියගේ ඥාතීන්ට දිව්‍යන් සත් ලෝකයට මේ සියලු පින් ධර්ම ආબોධය පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාය ච නින්දුක්ඛාං භයම් පන්තාය ච නිබ්භයාං සෝකම් පන්තාය ච නිස්සෝකා හොන්තු සම්මේ පානිනෝ